Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Buddham saranam gacchami, Dhammam saranam gacchami, Sangham saranam gacchami. Dutiyampi Buddham saranam gacchami, Dutiyampi Dhammam saranam gacchami, Dutiyampi Sangham gacchami, Tatiyampi Buddham saranam gacchami, Tatiyampi Dhammam saranam gacchami, Tatiyampi Sangham saranam gacchami. Sadhu, sadhu, sadhu. Satun merimin velakima nammu, silpadaya samadan vimi, surakamin velakima nammu, silpadaya samadan vimi, varadikama sevanayin velakima nammu, silpadaya samadan vimi, borukimin velakima nammu, silpadaya samadan vimi, kelam kimin velakima nammu, silpadaya samadan vimi, parusa vachana kimin velakima nammu, silpadaya samadan vimi, hiswachana kimin velakima nammu, silpadaya samadan vimi, adharmika jeevitayin velakima nammu, silpadaya samadan vimi, uttum tisarana sahitavu mage me silaya, me jeevitaye yahapata pinisada, paralava sugatiya pinisada, nivana avabodha vima pinisada, upakara viva. Sadhu, sadhu, sadhu. Namaskara viva buduruvanata samada buduhimi saranayami. Namaskara karvevadam ruvanata

ඉතින් නෝන තියෙන කයිවාරු ගහන්න නැති ආනකටම අනේ ඉතින් අපිත් ඉතින් කැමති ධර්මයට කරගෙන යනවා. ඉතින් හරියයි දන්නෙත් නෑ, වරදී දන්නෙත් නෑ, පින තියනොත් දන්නෙත් නෑ. එහෙම කී කෙනෙක් කියන යන්තම් ඕක දිනු කරනවා. යනව නේද කයිවාරු ගහගෙන? විඳෝයි කෙලවරක් නැතුව. ඔන්නේ මම හොඳ දේවල් ඉගෙන ගත්ත මේ ජීවිතේ. බාහිර ලෝකෙන් එතකොට නැද්ද මේ මාර්ගඵලලාභී අය මේකට උදව් කරන්නේ? මේ ලෝකයේ තුල දැන් තියෙන්නේ දිව්‍ය බලය නෙවෙයි, අසුර බලය සම්පූර්ණ මේ ලෝකේ අල්ලලා තියෙන්නේ. මං කියනවා කොහොම තේරුම් ගනීද දන්නේ මම මේ කියන එක? මේක තමයි ඇත්ත. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ හිත පහදවා ගන්න එක. නැත්තම් මේ සාමාන්‍ය නිකන් කල්පනා කළොත් ලෝකෙ බැනුම් ඇසිය යුතු ඒ පැත්තක බැනුම් නොඇසිය යුතු මම දැන් බැනුම් අහන්නේ. බැනුම් ඇසිය යුතුයි වැඳපෙනවා. ඒක එන්නේ අරකින්. මේක හරීම මේ හරි රසවත්. එතකොට ඒකයි මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රතිරූප සිඳ බිඳගෙන අවබෝධය කරන යනවා කියන එක ඒක නුවණ, වීරිය, නිහතමානීකම, නුවණ පාවිච්චි කරන පිළිවෙල, මේ ඔක්කමත් එක්ක තියෙන කුසලතාවයක් තිබුණොත් වාසනාවක්. අපි කියමු මේ ලෝකය කියන්නේ කුඹුරක්. මේ කුඹුරේ දක්ෂ කෙනෙක් කෙන වගා කරන්න. ඇයිල මේ කුඹුරට වැටක් බඳිනවා. ඉතින් වගා කරන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? සත්තුගෙන් හානි වෙනවට සම්පූර්ණ වැටක් බඳිනවා. වැටක් බඳලා වගා කරනවා. ඒ වැට දැම්මත් වැටෙන් ටින්ගල් හරි එයින් මේ එකෙ දින් එකේ. නමුත් ලොකු හානියක් නෑ. අස්වෙන්න ගන්න බැරිද? පුළුවන්. එයා කියනවා කාලයක් ගියාම මම මේ ගහපු වැට අවුරුදු 100ක් පවතින මේ වැට ගැහුවේ. ඔය අවුරුදු 100 තුල ඕන කෙනෙකුට ඇවිල්ලා මේක වගා කරගෙන ආස්වන්න ගන්න පුළුවන්. අවුරුදු 100න් පස්සේ ආර වැටට මොකද වෙන්නේ? වැට කැඩිලා යනවා. ඊට පස්සේ කුඹුර තියෙනවා, බීජ තියෙනවා. නමුත් වගා කරගන්න බෑ. සත්තු එන්නේ හරියට පදිංචි වෙලා වටේට. බුද්ධ ශාසනයේ හිම එකක්. ඒ වැට අවුරුදු බුදුරජාණන් වහන්සේ බුදු මුවින් දේශනා කළ මහණෙනි මාගේ ශාසනයේ අවුරුදු 1000ක් පවතිනවා. 5000ක් තියෙන අටුවාවේ අවුරුදු 1000ක් පවතිනවා. ඒ 1000න් පස්සේ මාර්ගඵලලාභින් පල්ලෙහාට වැටුණා. වේගෙන් මාර්ගඵලලාභින් ලෝකෙ නැති වෙලා ගියා. වැට කැඩිලා එක එක දෘෂ්ටි මතවාද අසුර බලවේග සම්පූර්ණ විනාශ කළා. බුදුදහම ඉන්දියාවේ නැත්තරම් නැතිවීම මට තවමත් පුදුමයි. මෙච්චර සුන්දර ධර්මයක් කොහොමද මේ රටට අහිම වුණේ කියලා. අසුර බලය තියෙන්නේ. හරි විරුද්ධයි මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. මොකිනේ ලෝකේ. පුදුම විරුද්ධයි. ඒ විරුද්ධ වෙලා තියෙන්නේ. මේ ධර්මයේ තුල තමයි මෙයා සියලු දේවල් අභිභවා යන්නේ. බුද්ධ කාලෙත් ඒ වගේ අරුබුද තිබුණේ නැද්ද? ඇයි කරණිමිත සූත්‍ර දේශනා කළේ වනාන්තරයකට ගිහිපු වෙලාවේ දෙවිවරු ප්‍රශ්න දෙම්මනේ. එතකොට දැන් කොහොමද? දැන් ඉතින් සීලාදී ගුණ ධර්ම දිනු කරගෙන බණ භාවනා කරගෙන යන්න හදනකොට ආන් ආ මෙයා යන්න හදන්නේ අපිවත් පෙරලගෙන. ඔන්න දෙනවා වැඩි. ඒ නිසා මේ පේන ලෝකයට වඩා අපිට මේ ඇහැට පේන ලෝකයට වඩා මේ මනුස්ස වර්ගයාගේ සසර ගමන අතිශයින්ම සංකීර්ණයි, දුක්ඛදායකයි. ඉතින් ඒ නිසා මේකෙන් ගැලවෙන්න තියෙන අපිට මූලිකම සුදුසුකම තමයි අපි ප්‍රතිරූපයේ අහංකාරකම අපි පස්සට දාගෙන පැහැදීම ඉස්සරහට ගන්න එක. ඉතින් පැහැදීම කියන එක ඉස්සරහට ගන්න පුළුවන් වෙන්නේ

ගැන කතා කරනවාද කියලා. තේරුණනේ කීප ටික. ඊට පස්සේ අරයා කියනවා මේ ආයස්මත් ගෞතමය අපේ නිගණ්ඨනාත පුත්‍රයන් පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට දඬුවම් තුනක් තියෙනවායි කියලා. දණ්ඩ තුනක් තියෙනවායි කියලා කියනවා. ඒ තමයි කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. එතකොට නිගණ්ඨනාත පුත්‍ර ඒ කාලේ කියලා තියෙන බණේ මොකද්ද තියෙන්නේ? කර්ම නෑ. කර්ම කතාව නෙමෙයි. යා පාවිච්චි කරපු වචනේ මොකද්ද? දණ්ඩ. දණ්ඩ කීයක් තියෙනවද? තුනයි. මොනවද ඒ? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. බුදුරජාණන් වහන්සේ අහනවා තපස්සී, කාය දණ්ඩ කියන්නේ වෙන එකක්ද? වචී දණ්ඩ කියන්නේ තව එකක්ද? මනෝ දණ්ඩ කියන්නේ තවත් එකක්ද? මෙයා කියන එසේය. ආයස්මත් ගෞතම, කාය දණ්ඩ කියන්නේ වෙන එකක්, වචී දණ්ඩේ කියන්නේ තව එකක්, මනෝ දණ්ඩේ කියන්නේ තව එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා දීඝ තපස්සිකෙන්, තපස්සි ඔය දණ්ඩ තුنين ඒකි මොනවද? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන දණ්ඩ තුنين විග්‍රහ කරගෙන යද්දී නිගණ්ඨනාත පුත්‍ර බරපතලම දණ්ඩේ කියලා කිව්වේ මොකක්ද? ඔය තුنين කියලා ඇහුවා. කාය දණ්ඩද? එහෙම නැත්නම් වචී දණ්ඩද? එහෙමත් නැත්නම් මනෝ දණ්ඩද? මොකද්ද මේ තුන විග්‍රහ කරගෙන යද්දී බරපතලම දණ්ඩේ කියලා උන්නේ කියන්නේ කියලා ඇහුවා. එතකොට දීඝ තපස්සී උත්තර දෙනවා ආයස්මත් ගෞතමයේ, නිගණ්ඨනාත පුත්‍රයා මේ දණ්ඩ විස්තර කරගෙන යද්දී මේ තුنين මොන තුنينද? කාය දණ්ඩෙන්, වචී දණ්ඩෙන්, මනෝ දණ්ඩ මහා බරපතල දණ්ඩේ කියලා කියන්නේ කාය දණ්ඩේ කිව්වා. එච්චර බරපතල නැතේ කිව්වා වචී දණ්ඩ, මනෝ දණ්ඩ. බුදුරජාණන් වහන්සේ අහනවා එයාගෙන් ආයමත් ඈ දීගිතපස්සි කාය දණ්ඩද? මෙයා කියනවා එසේ ආයස්මත් ගෞතමයේ කාය දණ්ඩ තමයි. බුදුරජාණන් වහන්සේ දෙවෙනිම තවටත් අහනවා ඈ තපස්සි ඒ කියන්නේ කාය දණ්ඩද? එතකොට මෙයා මේ කියනවා එසේ ආයස්මත් ගෞතමයේ කාය දණ්ඩ තමයි. ආයමත් තුන්වෙනි තවටත් උන්වහන්සේ අහනවා ඈ තපස්සි කාය දණ්ඩද මේ බරපතල? එසේ ආයස්මත් ගෞතමයේ. ඔන්න එතකොට උන්වහන්සේ තුන් පාරක්ම ඒ කාරණේ ඇහුවා. ඊට පස්සේ දීඝතපස්සියාම බුදුරජාණන් වහන්සේගෙන් ආයස්මත් ගෞතමය තමුන්වහන්සේ කර්මයන් කිරීමට කර්මයන්ගේ පැවැත්මට දණ්ඩ කීයක් පනවනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දීඝතපස්සී තථාගතයන් වහන්සේට විදන්න දන්න කතාව හරියන්නේ නැහැ කිව්වා. තථාගතයන් වහන්සේ පණවන්නේ කර්මය, කර්මය කියන වචන කිව්වා. එතකොට යන් හරි එහෙනම් ආයස්මත් ගෞතමයේ තමුනාසේ එහෙනම් කියන්න බලන්න පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට කර්ම කීයක් තමුනාසේ ලෝකේට කියනවාද? තපස්සි මං ලෝකේට මේ පාප කර්මයන්ගේ කිරීමට හේතු භූත වෙන පාප කර්මයන්ගේ පැවැත්මට හේතු වෙන කර්ම තුනක් මං කියනවා. ඒ කර්ම තුන තමයි කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම. එතකොට අරය අහනවා ඒ ආයස්මත් ගෞතමේ එතකොට කාය කර්මය කියන්නේ වෙන එකක්ද? වචී කර්මය කියන්නේ වෙන එකක්ද? මනෝ කර්මය කියන්නේ වෙන එකක්ද? එසේ දීඝ තපස්සී කාය කර්මය කියන්නේ වෙන එකක්, වචී කර්මය කියන්නේ වෙන එකක්, මනෝ කර්ම කියන්නේ පෙනී එකක්. ඊට පස්සේ දීගත පස්සේ අර බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ මෙයා අහන්නේ දැන්. අහනවා ආයිෂ්මත් ගෞතමය, ඔය කර්ම තුන විග්‍රහ කරගෙන යද්දි මොන කර්ම තුනද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම විග්‍රහ කරගෙන යද්දි මහා බරපතලයි කියලා තමුන්නාසී කියන්නේ කොයි කර්මෙටද? බුදුරජාණන් වහන්සේ අහනවා තමුන්නාසී කියන්නේ කොයි කර්මෙද? කාය කර්මෙද? වචී කර්මෙද? මනෝ කර්මෙද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා තපස්සි, ඔය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තුන විග්‍රහ කරගෙන යද්දී මහා බරපතලයි කියලා මං කියන්නේ මනෝ කර්මයයි කියලා කිව්වා. මනෝ කර්මේ තරම් කාය කර්ම හෝ වචී කර්ම බරපතල නෑ කිව්වා. මේ තර විදිහටම උන්වහන්සේට අර ගිවිස්සනවා. ඈ එතකොට තමුන්නාසේ කියන්නේ මනෝ කර්මම? එසේ තපස්සී. මනෝ කර්ම තමයි බරපතලයි කියන්නේ. ආයමත් අනවා එතකොට තමුන්නාසේ කියන්නේ මනෝ කර්මේ බරපතලයි කියලා. එසේ තපස්සී. මනෝ කර්ම තමයි. තුන්වෙනි තාත්තාන උන්නේ හේත්. මොකක්ද දාන්නේ? ඔය මනෝ කර්මේ එහෙනම් තමුන්නාසේ කියන්නේ මේක බරපතලයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද දෙන්නේ? එසේ තපස්සී. මනෝ කර්ම තමයි මේකේ බරපතල. කතා කළා හොඳයි එහෙනම් මං ගිහිල්ලා ඉන්නම් කියලා තපස්සි පිටත් වුණා. පිටත් වෙලා කෙලීම ගියේ නිගණ්ඨනාත පුත්‍ර හොයාගෙන. යනකොට නිගණ්ඨනාත පුත්‍ර විශාල ශ්‍රාවක පිරිසක් වට කරගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට බාලක ලෝණාකාරකින් ගමී පිරිසක් උපාලි කියලා හිටියා සිටුවරේ. එයත් උතන මෙයාගේ ශ්‍රාවකෙක් වාඩි වෙලා ඉන්නවා. එතකොට නිගණ්ඨනාත පුත්‍ර දැක්ක මේ උපාලි මේ දීඝතපස්සි මේ පිරිස මැද්දෙන් ඈතින් එනවා. දැකලා අහනවා තපස්සි, ඔහේ මොකද මේ දවල් වෙන කොහේ ගිහිල්ලාද ඔය? මේ පරක් වෙලා ඔහේ මේ ඉන්නේ කොහේ ගිහින්ද ඔය? කියනවා ස්වාමීනි, මම මේ එන්නේ ශ්‍රමණ ගෞතමයන් සිටි තැන ඉඳලා. ශ්‍රමණ ගෞතමයන් එක්ක කතා බහක් ඇති කරගෙනයි මම මේ එන්නේ. මොන වගේ කතාවක්ද ඔහි ශ්‍රමණ ගෞතමයන් එක්ක ඇති උනේ? ඉතින් ඔක්කොම කිව්වා මෙහෙම දන් මේ ශ්‍රමණ ගෞතමයන් දන් කර්මයේ පණවනවාද කියලා ඇහුවා. මං උත්තර දුන්නා කර්මයේ රුචි නෑ අපට. නාථ පුත්‍ර කියන්නේ කර්මය ගැන නෙවෙයි, දණ්ඩ ගැනය. ඊට පස්සේ ඒකේ කාය දණ්ඩ තමයි මේකේ මහා බරපතලයි කියලා මං පැහැදිලි කරලා දුන්නා. මං ඇහුවා ඊට පස්සේ ශ්‍රමණ ගෞතමයන් දණ්ඩ පණවනවාද කියලා. එතකොට ශ්‍රමණ ගෞතමයන් මට උත්තර දුන්නා දණ්ඩ දන්න කියන කතාවක් මේකේ නැත, කර්මය කියලායි පණවන්නේ කියලා. ඒකේ මොකද්ද කියලා හෙව්වා මේකේ මහා බරපතල. එතකොට ශ්‍රමණ ගෞතමයන් කියනවා මනෝ කර්මයයි බරපතල කියලා. ඕක ඉතින් අහගෙන ඉඳලා නිගණ්ඨනාත පුත්‍ර කියනවා සාදු සාදු තපස්සි. තපස්සි හරි හොඳයි ඔහිගේ උත්තරේ. හොඳට අවබෝධයක් ඇති ශ්‍රාවකෙක් ඒ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය ගැන දැනගත්තු ශ්‍රාවකේ උත්තර දෙන්න ඕන විදිහට තමයි ශ්‍රමණ ගෞතමයන් එක්ක ශ්‍රමණ ගෞතමයන්ට ওই උත්තරේ දීලා තියෙන්නේ. දීගතපස්සි මේ ලාමක මනෝදණ්ඩේ කියන්නේ මොන කෙහෙම් මලක්ද? මේ කවුද කියන්නේ? නිගණ්ඨයා, නිගණ්ඨනාත පුත්‍රයා. මේ මොන කෙහෙම් මලක්ද මේ මනෝදණ්ඩේ කියන්නේ? මේ මෙච්චර ඕලාරික මේ ගුරුසු කාය දණ්ඩේ තියාගෙන මේ මනෝදණ්ඩේ ගැන මොකද්ද මේ කියන්නේ? ඒ නිසා මේ පාප කර්ම කිරීමට

බරපතල. පචී දණ්ඩ මනෝ දණ්ඩ නම් නිවේය කියලාමයි මට නම් ස්වාමීනි හිතෙන්නේ කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතිය, එහෙනම් ඔහි කල්පනා කරන්න මේ නාලන්දාව ගැන. මේ නාලන්දාව දැන් ඔන්න හරි දියුණුයි, සරුසාරයි, කන්න බොන්න තියෙනවා, මිනිස්සු ඉන්නවා හරියට. දැන් මේ නාලන්දාවට මිනිස්සෙක් කෙනවා කඩුවක් උස්සගෙන. ඇවිල්ලා කියනවා යම් තාක් නාලන්දාවේ සෙනග ඉන්නවද මං එක ෂෙනෙන් ඔයන් ඔක්කොම මේ කඩුවෙන් පෙති ගහනවායි කියලා. ගෘහපති එක කරන්න මේ මිනිහට පුළුවන්ද? මේ කයින් නම් ඕක කරන්නේ, කාය කර්ම නම් බරපතල. කඩුවක් අරගෙන එකපාර මේක පෙති ගහන්න පුළුවන්ද? එතකොට මෙයා කියනවා අනේ ස්වාමීනි, එක මිනිහෙකුට නෙවෙයි, දෙන්නෙකුට නෙමෙයි, තුන් දෙනෙකුට නෙමෙයි, 50 දෙනෙකුට 100 දෙනෙකුටත් මේ වැඩේ කරන්න බෑ කියනවා. එක ශ්‍රේණියකින් සම්පූර්ණ මිනිස්සු මල්ල ගොඩක් ගහනවා කියන එක කරන්න බෑ කියනවා. එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ කියන ගෘහපතිය, අපි කිව්ව මෙතනට එන්න පුළුවන් එක තාපසෙක්, එක ඍෂිවරයෙක්, එන්න පුළුවන් 이르දි වශී ප්‍රාප්තෙක් කෙනෙක්, 이르දි බලයෙන් යුක්ත කෙනෙක්. එතකොට ඒ 이르දි බලයෙන් යුක්ත කෙනාට බැරිද මේ එක ශාපෙකින් මනසින් ඇති කරගලා, එක ශාපෙකින් බැරිද මේ නාලන්දාව අලු කරන්න? අහනවා මෙයාගෙන්. එතකොට කියනවා ස්වාමීනි, මේ එක නාලන්දාවක් නෙවෙයි, නාලන්දා 10ක් 20ක් 30ක් වුණත් අලු කරන්න පුළුවන් කියනවා ඒ වගේ ඍෂිවරයෙකුට. නාලන්දාව කියන්නේ ඒ වගේ ඍෂිවරයෙකුට මහා සුළු නාමක දෙයක් කියනවා. ගෘහපතිය, ගෘහපතිය කල්පනා හරි ලස්සන උන්නස් පාවිච්චි කර වචන මම පරිවර්තනය කරන්නේ. ගහපති, ගහපති මනසිකරිත්‍රාකෝ ගහපති ව්‍යාකරෝහි. ගෘහපතිය, ගෘහපතිය හොඳට කල්පනා කරලා ගෘහපතිය කතා කරපන් කියනවා. බලන්න ලස්සනේ. ඉතින් ඔහි කලින් කියපු එකට දැන් කියාපු එක ගැලපෙන්නේ නැහැ. දැන් කියාපු එක කලින් කියාපු එකට ගැලපෙන්නේ නැහැ. ඔහි කතා කළේ කොහොමද සත්‍යයේ පිටලා ඉන්නවයි කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි, මං එහෙම කිව්වා තමයි, ඒ වුණාට මට තවමත් හිතෙන්නේ කාය දණ්ඩමයි බරපතල, වචී දණ්ඩ මනෝ දණ්ඩ නම් නෙවෙය. එතකොට අහනවා ගෘහපතිය, ඔබ අහලා තියෙනවද දණ්ඩක කියන වනාන්තරේ? අහලා තියෙනවා. බහලා තියෙනවද කාලිංග කියන වනාන්තරේ? අහලා තියෙනවා. ඔබ අහලා තියෙනවද මෙජ්ජ කියන වනාන්තරේ? අහලා තියෙනවා. ඔබ අහලා තියෙනවද මාතංග කියන වනාන්තරේ? අහලා තියෙනවා. මේ ඔක්කොම වනාන්තරගත වුණේ, පාළු වෙලා ගිහිල්ලා වල්බිහි වෙලා වනාන්තරගත වුණේ මොකද? ස්වාමීනි මං අහලා තියෙනවා දණ්ඩකාරන්නේ, කාලිංගාරන්නේ, මෙජ්ජාරන්නේ, මාතංගාරන්නේ මේ ඔක්කොම ආරණ්‍ය භාවයටපත් උනේ. ස්වාමිනී මං අහලා තියෙනවා මේවා ආරණ්‍ය භාවයටපත් වෙන්නේ ඉරිසිවරුන්ගේ ශාපවලින්, ඉරිසිවරුන්ගේ ශාපවලින් මේව වනාන්තර බවටපත් උනේ. ඊර්වසි කියන බුදුරජාණන් වහන්සේ කියනවා ගෘහපතිය, ගෘහපතිය හොඳට කල්පනාකාරීව උත්තර දෙන්න ඕනේ. ඔහි දැන් ඔය කියන කතාව කලින් කියාපු එකට ගැලපෙන්නේ නැහැ. කලින් කියාපික දැන් කියාපිකට ගැලපෙන්නේ නැහැ. ඔය කිව්වා මොකද්ද කිව්වේ? සත්‍යයේහි පිහිටලා මාත්‍රික කතාබස් කරනවායි කියලා. මෙයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, පළවෙනි උත්තරින්ම මම පැහැදුනා. නමුත් මේ ලස්සන කතාව, ඔබ වහන්සේ මේ උත්තර කරන ලස්සන උපමා, මේ විස්තරේ අහන්න මට ආසාව වැඩි. ඒ නිසායි ස්වාමීනි මම කිව්වේ කාය දණ්ඩමයි බරපතල වගේ පේනවායි. පළවෙනි එකෙම මට අවබෝධ වුණා මනෝ කර්මයේ තමයි බලවත් කියලා. අවබෝධ වුණා ස්වාමීනි. නමුත් ඔබ වහන්සේගේ මේ විචිත්‍ර ප්‍රතිභාන අහගන්න තියෙන ආසාවටයි මං ආයෙමත් මේ මතේ කිව්වේ. ඉතින් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යටට හැරවිච්ච දෙයක් උඩට හැරිරුවා වගේ, වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ, පාර වැරදිච්ච කෙනෙකුට මාර්ගය පෙන්නුවා වගේ, කරවලේ හිටපු කෙනෙකුට ඔව් එළිය ඇති කළා වගේ ආලෝක දැල්ලුවා වගේ ලෝකෙ බලන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේව සරණෙන් පැහැදීම. අන්න පැහැදීම. ඔය පැහැදීමට ආපු බෞද්ධයෝ ලංකාවේ ටික දිනයි ඉන්නේ. අනිත් එක්කම මහා මුඩුම අහංකාර මනසක් තියෙන. පැහැදින් නැතුව ඒකට විරුද්ධව මොනවා හරි හිතන, විරුද්ධව කතා කරන පිරිස් මට බොඩක් අවාසනාව. කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ ඉතින්. මේ පැහැදීම කියන එක ඇති කරගන්න ඕන. හරි ලස්සන සිද්ධියක් මට හම්බුණා මහා සිංහනාද සූත්‍ර දීඝනිකායේ. ඒකත් මේ වගේ එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ওই අන්‍යාගමික ආරාමයකට යනවා. ගිහිල්ලා කතාබස් කරන එකට ඒකේ ප්‍රධානිය. උන්වහන්සේ කිරි පහ දෙනවා. පැහැදිලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඇත්තම ඇත්තුයි කියන්නේ. සුගතයන් වහන්සේ ওই කියන කාරණේ නම් ඇත්තමයි. එතකොට උන්වහන්සේටින් කරුණ පැහැදිලි කළ වැඩියක් බුදුරජාණන් වහන්සේ. ඒ ස්ථානයේ හිටපු, ඒ ආශ්‍රමයේ හිටපු, ඒ ආරාමයේ හිටපු අර ගෝල පිරිස මුන්නේහෙ වට කරගත්තා. කාවද? ගුරුනාථේ. ඔහි හරි පුද්ගලික තමයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන එකට ඔහේ කියනවා. ස්වාමීනි ඒක නම් හරි. ස්වාමීනි ඒක නම් හරි කියනවා. ඒතර මෙයා කියනවා අනේ ඔයි. තමසිලා කොහොම කිව්වත් බුද්ධිමත් කෙනෙක් හැටියට මං මෙච්චර කරුණු සහිතව මෙච්චර සාධාරණ පදනමක් මත ඇත්ත කතා කරද්දී මං බුද්ධිමත් කෙනෙක් හැටියට පිළිනොගන්නේ කොහොමද? මං බුද්ධිමත් කෙනෙක් හැටියට මට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? මට බෑ ප්‍රතික්ෂේප කරන්න. මට මේක පිළිගන්න ඕනි කියනවා. බුදුරජාණන් වහන්සේ ළඟට මෙයා යනවා. මෙහින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩි වෙලාවෙ මගේ ගෝලුවිට කුක්කෝ මා වට කරගෙන මට බනින්න ගත්තා. තමුන්නාසි හරි කෙනෙක් තමයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන එකට ඒකනම් ඇත්ත භාග්‍යවතුන් වහන්සේ ඒකනම් ඇත්ත කිය සක්ක ගැහුවා. කියන එකට අනේ ස්වාමීනි බුද්ධිමත් කෙනෙක් හරිට මං කොහොමද මේක ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද මේක? දැන් මේ කියන්නේ බෞද්ධයෙක්ද? වෙනාගමක නායකයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, එයාට කියනවා ඔබ විතරයි ওই පිරිසේ ඉන්න ඇස් තියෙන කෙනා. අනිත් ඔක්කොම අන්ධා අචක්කුක, අන්ධයි ඇස් නැහැ. මං කල්පනා කළේ මේ ධර්මයට ගරහන ලංකාවේ ඉන්න බෞද්ධයන් වෙසෙන් ඉන්න අය මාර්ගපල් කොහේ කරන්න කි ධර්මයට ගරහනවනේ, පහදින්නවත් දෙන්නේ නැතුව නින්දා කරනවනේ. කොහේ කරන්නද ඕවා? මාර්ගපල ගැන කතා කරනවා, භාවනාව ගැන කතා. කොහේ කරන්නද කි ඔය ගිහි පැවිදි අය ඉන්නවනේ ගරහන. අන්ධා අචක්කුක, අන්ධ යැස් නෑ. ඇයි? බුද්ධිමත් කියන මම කියන්නේ අඩු ගන්න ඒ අන්‍යාගම් කාර්යයගේ ඇති වෙච්ච පැහැදීම වගේ පැහැදීමක්වත් ඇති වෙනවා නම් මොකද්ද එයාගේ මතය? මොකද්ද ඒක තිබිච්ච මම බුද්ධිමත් කෙනෙක් හැටියට මම මේක ප්‍රතික්ෂේප කරන්න කොහොමද? අඩු ගන්න ඒ වගේවත් කල්පනාවක් ආවනම් ඔය බෞද්ධ වෙෂින් ඉන්න අයට බුද්ධිමත් කෙනෙක් හැටියට මම මේක ප්‍රතික්ෂේප කරන්න කොහොමද කියලා අන්න එදාටවත් ජාන්තන් ඇස් පෑදිනවා. එතකොට ඒ වගේ දැන් මෙයා හරි බුද්ධිමත්. දැන් බලන්න මෙයා ආවේ කොහොමද? නිගණ්ඨනාථ පුත්‍ර ගාව ඉඳලා මෙයා ආවේ මහා කෝලහලේ කරලා අර දිග ලොම් ඇති එළුවේ කෙළු නාඹේ කල්ලගෙන හිට අර ලොම් වලින් අල්ලගෙන කරකෝල පැත්ත වැටින්න දානවා කියලා. අර සුරා හදන මිනිස්සෙක්ගේ සුරා පිටි මෙව කරපු පැදුරේ උතල වතුරි කලම්බනවා වගේ කලම්බනවායි කියලා. අර සුරා පෙරෙන පෙරහන් කඩේ ගසනවා වගේ ගසනවායි කියලා. 60 වයස් පිරුණු ආස්තිරාජයෙක් වතුරි බහලා මේ කලම්බන සෙල්ලම කොන්නවා වගේ කලම්බනවා කියලා ආවේ. නමුත් බලන්න මිනිස්සුගේ මොළේ අන්න එතන වැදගත් වෙන්නේ.

මෙයන් ඉතින් ඇතුළට ඉන්න බෑ තමුන්නාසල පිට ඉන්න. ඇතුළට එන්න පුළුවන්කම තියෙන්නේ සමන ගෞතමයන් වහන්සේටයි සිව්වනක් පිරිසටයි විතරයි. ඒ නිසා දානි ගෙන දෙන්න ගොම ඉන්න කිව්වා. කොහේගේ දානි මට ඇති බලන්නේ නැතයි කියලා හැරිලා ගියා. බලන්න මේ කාලේ තිබි කොහොම එතකොට මේ තියෙන්නේ නැද්දනේ. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍ර ගාමට යනවා. කවුද? දීඝතපස්සී. දීඝතපස්සී ගිහින් කියනවා ස්වාමීනි මේක ඇත්ත. මං ඒකයි විරුද්ධ වුණේ. මෙයා කියන මං ඒකයි විරුද්ධ වුණේ. මට මේකට කිසිම උනන්දුවක් ඕනකමක් තිබුණේ නැහැ. මං දන්නවා ඔය ශ්‍රමණ ස්වාමීන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් මායාවී ළඟට එන එක්කනාව කාරකෝල ගන්නවා. අන්‍ය අගංකාරයන්ව ගත්තා. ඒ නිසා මං කිව්වා. ඒත් නිගණ්ඨනාත පුත්‍ර පිළිගන්නේ නැහැ. දෙවෙනි වතාවත් කියනවා ඒත් පිළිගන්නේ නැහැ. ඊට පස්සේ නිකන් නිගණ්ඨනාත පුත්‍ර කියනවා එහෙනම් තපස්සේ මං යන්නම් බලන්න මම්මම යනවා දැන්. මම ගිහිලා බලනවා මේ කාරණේ හැබෑවක්ද මේ උපාලි මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් උනාද නැද්ද මම්ම ගිහිලා බලනවා. මහා පිරිසත් සමග නිගණ්ඨ පිරිසත් සමග ගියා. ගියාම නිගණ්ඨනාත පුත්‍රට ඇතුළු වෙන්න හදන්න කියනවා ස්වාමීනි නවතින්න. දොරටුපාලයා කියනවා ස්වාමීනි නවතින්න. ඇතුළු වෙන්න එපා. අද ඉඳලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා උපාලි. ඒ නිසා මේ දොර විවෘතනේ අද ඉඳලා. මේ දොර විවෘත වෙන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේටයි සිව්වනක් පිරිසටයි වැඩින්ද දාන ගෙනත් දෙන්න. එතකොට කියනවා දානකතාව නෙමේ ගිහින් කියාපං. උපාලිට ගිහින් කියාපං. නිගණ්ඨනාත පුත්‍ර මහා පිරිස සමග ඇවිදිල්ල මේ එළියේ ඉන්නවා කියලා. කියාපං කිව්ව ගිහින්. ඉතින් මොකද කළේ? දැන් මට තමුනාසිය මුණ ගැහෙන්න ඕනේ. මට උන්නේව මුණ ගැහෙන්න ඕනේ කියලා කියාපං කිව්ව. දැන් මෙයා ගියා. ගින් උපාලිට කිව්වා හිමියනි මෙන්න මෙහෙම දැන් උන්නේ ඇවිල්ලා විශාල පිරිසක් ඉන්නවා. එහෙනම් මේ මැද ශාලාව සූදානම් කරන්න කිව්වා. උපාලි කිව්වා මැද ශාලාව සූදානම් කරලා හරි ගස්සලා කියලා ආසන හදන්න කිව්වා ඉක්මනට. ආසන හැදුවා. උපාලි දැන් තාම අරගොල්ලෙ ඉන්නේ. මැද ශාලාවට උපාලි ගෘහපති ආවා. ඇවිල්ලා ආසන ඔක්කොම බැලුවා. බලලා කල්පනා කළා අවබෝධයෙන් දැන් ඉන්නේ මම මෙච්චර කල් මෙයාගේ යට තීටියේ මට ජීවිතය ගැන අල්ප මාත්‍ර අවබෝධයක් ඇති වුණේ දැන් අවබෝධයෙන් ඉන්නේ මමයි මේ කාරණේදී. ඒ නිසා ප්‍රධාන ආසනයේ අද මම වාඩි වෙනවා. උපාලි කල්පනා කළා හරි මං කිව්ව එක මේ අමුතු නිර්භීත හරි අමුතු චරිතයක් උපාලි. වාඩි වුණා. වාඩිවලා කිව්වා එහෙනම් ගිහිල්ලා මේ එන්න කියන්න. දැන් උපාලි වාඩිල ප්‍රධාන ආසනේ ඉන්නවා. නිගණ්ඨනාත පුත්‍ර පිරිස එනවා. ඉස්සර උනේ මොකද්ද? නිගණ්ඨනාත පුත්‍ර පිරිස ඇතුළට එනකොට උපාලි ගෘහපති අර උතුරු සළුවත් අරගෙන අතට අරගෙන නැමිනෙමි ගිහින් පිළිගන්නවා. පිළි අරගෙන අර ආසනේ මහා තෙල් කලයක් පාත් කරන්නේ නැහි මෙහෙම වාඩි කරවනවා. අර ආසනේ පීදලා අල්ලගෙන හිමීට වාඩි කරවනවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් උපාලි වාඩි වෙලා කියනවා මේ ස්වාමීනි එන්න මේ ආසන තියෙනවා කැමති එක වාඩි වෙන්න. නිගණ්ඨනාත පුත්‍ර උපාලිට කියනවා උපාලි තමුසෙට පිසුද? හරි ලස්සන වචන. උම්මත්තෝ සිත්වං ගහපති. අහුණ නේද? මහලකුට කිව්වේ කොහොමද? ස්වාමීනි මං යනවා ශ්‍රමණ ගෞතමයන්ට වාද කරන්න යනවා. මං වාද කරන්න යනවා කියලා ගිහින් හරි වැඩේ නේද කරගත්තේ කියලා ඇහුවා. කෝස දෙකම ඇතුව ගිහින් කෝස ඔක්කොම ගලවගෙන ආව නේද කියලා ඇහුවා. මේ කවුද කියන්නේ? නිගණ්ඨ නාථපුත්‍ර කියනවා. කෝෂ දෙකක් එක ගිහිලා කෝෂි ගලෝගේ නාව නේද කියලා අහනවා. බලන්න මේ වචනේ, මේ පාවිච්චි කරපු වචනේ මම මේ කියන්නේ. මේ පරිවර්තනනේ මේ කියන්නේ. ඊට පස්සේ කියන S2 ම එක ගිහින් S2 ගලෝගේ නාව නේද කියලා අහනවා. මහලකුවට වාදෙට කියලා ගිහිල්ලා අර ආවර්තනීය මායාවට අහුවෙලා කරකැවිලා ගියා නේද කියලා අහනවා. එතකොට මෙයා කියනවා බද්ධිකා බන්තේ ආවට්ටනී මායා. ස්වාමීනි, කරකෝල ගන්න මායාව සුන්දරයි. කල්යාණී බන්තේ ආවට්ටනී මායා. ස්වාමීනි, මේ උන්නහසිකවට කරකෝල ගන්න මායාව හරි ලස්සනයි. ස්වාමීනි, මගේ සියලු ලේ නෑ දෑයෝ ඒ ආවට්ටනී මායාවෙන් කැඩකීයත්වා. එය මගේ ප්‍රිය වූ ලේ නෑයන්ට බොහෝ කල හිත සූපිනිස පවතී. ස්වාමීනි, සියලු ක්ෂත්‍රියයෝ ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආවට්ටනී මායාවට හසු වෙත්වා. ස්වාමීනි, සියලු බ්‍රාහ්මණයෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ඒ සුන්දර ආවර්තනී මායාවට කැරකීයත්වා. ස්වාමීනි, සියලු වෛශ්‍යයෝ එනවනම් ඒ සියලු දෙනා මේ මායාවට, මේ ඔබ වහන්සේලා කියන ඔය ආවට්ටනී මායාවට අහු වෙනවනම් ඒ ඇයිට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. ස්වාමීනි, දෙවියන් මරුන් බවුන් සහිත ලෝකේ, ශ්‍රමණ බ්‍රාහ්මණන් සහිත ලෝකේ සියලු දෙනාම මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ඔබ වහන්සේලා ඔය කියන ආවට්ටනී මායාවට අහු වෙනවනම් ඒ සියලු දෙනාටම බොහෝ කල හිත සුව පිණිස පවතිනවා. ස්වාමීනි, මට මතක් වෙනවා මේකට උපමාවක්. කවුද මේ කියන්නේ? උපාලි කියන මට මතක් වෙන උපමාවක්. ස්වාමීනි, වයසක නාකි බමුණෙක් හිටියා. මේ බමුණට හිටියා ලපටි බිරිඳක්. මේ බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. මේ බිරිඳ බමුණට කතා කරලා කියනවා, බ්‍රාහ්මණය, අනේ කඩේ ගිහින් වඳුරු පෙට්ටියක් අරන් වරෙන් හම්බ වෙන්න ඉන්න බබාට සෙල්ලම් කරන්න. එතකොට බමුණ කියනවා බිරිඳට, සොඳුරි ටිකක් ඉවසපන්, පුතෙක් හම්බ වුණොත් වඳුරු පැටියක් අරන් එන්න. දුවෙක් හම්බුනොත් වඳුරු පැටියක් අරන් එන්න. දෙමියා කියනවා ආයිම නෑ ස්වාමීනි, මට වඳුරු පැටියෙක්ම අරන් වරෙන් කියලා. කඩේ ගිහිල්ලා මොකද කළේ? වඳුරු පැටියෙක් ගෙනාවා. ඊට පස්සේ කියනවා, අනේ ස්වාමීනි, මේ වඳුරු පෙට්ටිය අරගෙන යන්න, මේ රත්තපාණේ කියන පාර ඩයි කරන මිනිස්සයා ගාවට මේ වඳුරු පෙට්ටිය අරන් යන්න. ගිහිල්ලා මේ වඳුරු පෙට්ටිය හොඳට ඩයි කරලා අපුල්ලලා අරන් වරෙන් කියනවා. බේරෙන්න බෑ, වඳුරු පෙට්ටිය අරගෙන ගියා. ගිහිල්ලා මේ ඩයි කරන එක්කෙනා ගාවට රත්තපාණට කියනවා, රත්තපාණේ, අපේ නෝන කියනවා මේ වඳුරු පෙට්ටියව රත්තරම් පාටින් ඩයි කරලා හොඳට අපුල්ල පොඩි කොල්ල ගේන්න කියලා. එතකොට මෙයා කියනවා, ඩයිකරණෙක් කෙනා කියනවා, බ්‍රාහ්මණය, මේ වඳුරා වටින්නම් පොඩ්ඩක් ඩයි කරන්න පුළුවන්, ඇපිලිලි බෑ කියනවා. අපුල්ලන්න පොඩි කරන්න මඩින්ද ඒ වඳුරු පෙට්ටියට මේක කරන්න බෑ කියනවා. ඒකට මේ එහෙම එකක් නෙමෙයි කියනවා. ඉතින් කියනවා, ආන් ඒ වගේ තමයි කියනවා. ඔබ වහන්සේගේ ඔය ඔබ වහන්සේ කී කියන බණ මෝඩයින්ට පොඩි ඩයි එකක් කියනවා. හැබැයි ඕක අපුල්ලන්න බෑ කියනවා. ඕක හොඳට මැඩලා ගන්න බෑ කියනවා. ස්වාමිනී, ඊට පස්සේ බමුණෙකුට හම්බ වෙන හොඳ අලුත් වස්ත්‍රයක්. වස්ත්‍රය අරගෙන යනවා අර පඳු ඩයි කරන මිනිස්සයා ගාවට. ගිහිල්ලා කියනවා, මේකට හොඳ රත්තරන් පාට ඩයි එකක් ගාලා හොඳට අපුල්ලලා මැදලා ඉස්ත්‍රි කරලා දීපන්. ආ, මේක පුළුවන්. ඔය රෙද්ද ඩයි කරන්නත් පුළුවන්, අපුල්ලන්නත් පුළුවන්, පොඩි කරන්න පුළුවන්, ඉස්ත්‍රි කරන්නත් මේක පුළුවන්. ආන් මේ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුද්ධිමත් මිනිසෙකුට. පඬු ගහන්න පුළුවන් මිනිසෙක් වගේ කියනවා බුද්ධිමත් මිනිසයා. ඒ බුද්ධිමත් මිනිසයාට හම්බ වෙන සුදු අලුත් වස්ත්‍රයක් වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳට ඒක පදම් කරලා ගන්න පුළුවන් කියනවා. එතකොට නිගණ්ඨනාථ පුත්‍ර කියනෝ, දැන් රජුන් සහිත සියලු දෙනා දන්නේ උපාලි තමුසි මගේ ගෝලියෙක් කියලා. දැන් උපාලි ඇත්ත කියන්න ඕනේ, ඔබ කාගේ ශ්‍රාවකෙක්ද? කියලා අහනවා. මම කියන්නේ එක මේ අභියෝගේ මේ අභිමානයේ තියෙන එක්කෙනෙක් අපිට මේ යුගයේ දකින්න තියෙනවා නම් ඒකත් දුර්ලභයි. උපාලි නැගිටිනවා. හිට ගන්නවා ආසනෙ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ දිසාවට වැඳ ගන්නවා. වැඳගෙන කියනවා එහෙනම් නිගණ්ඨනාත පුත්‍රය අහගන්න මම කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ නම් 100ක් කියනවා. ඒ නම් ටික ගාථා 10කින් කියන්නේ මම ඒක සිංහලට පරිවර්තනය කළා. මෙන්න බලන්න වැඳගෙන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නාම 100ක් කියනවා. කොච්චර මේ නිර්මාණශීලී විස්මිත ප්‍රඥාවක් තියෙන මහා නුවණක් තියෙන මහා ඉදිරිතරකමක් තියෙන අභිමානවත් මිනිසෙක්. අපි කියමු ඒක. සාදු සාදු මහා නුවණ තිහෙයින් ධීර නම් වූ මොහඳුර දුරලෝහෙයින් විගත මෝහනම් වූ කෙලෙස් හොල් බිඳලෝහෙයින් පබින්න කිලනම් වූ මාරසේනා ජයගත්හෙයින් විජිත විජය නම් වූ කෙලෙස් දුක් නැතිහෙයින් අනීග නම් වූ සොඳුරු සමසිත නැතිහෙයින් සුසමචිත්ත නම් වූ වැඩුණු සිල් ඇතිහෙයින් බුද්ධ සීල නම් වූ සොඳුරු ප්‍රඥා ඇතිහෙයින් සාදු පඤ්ඤ නම් වූ කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩිහෙයින් වෙස්සන්තර නම් වූ නිමල ගුණ ඇතිහෙයින් විමල නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විමිමම් සැකයෙන් එතෙරට වැඩිහෙයින් අකථං කඨීනම් වූ සතුටින් පිරුණු සිත් ඇතිහෙයින් තුසිත නම් වූ කාම ගුණ බැහැර කළහෙයින් වන්ත ලෝකා මිස නම් වූ ලොවේ යහපත දැක සතුටු වනහෙයින් මුදිත නම් වූ ශ්‍රමණ ගුණ සපුරාගත් හෙයින් කත සමන නම් වූ උදාර මිනිසෙකු හෙයින් මනුජ නම් වූ අවසන් සිරුර දරනාහෙයින් අන්තිම ශරීර නම් වූ උතුම් මිනිස් රුවණක් හෙයින් නර නම් වූ අලාමක සිත් ඇතිහෙයින් අනෝම නම් වූ කෙලෙස් දුහුවිලි නැති හේින් විරජ නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාවෙමි මම් සංකාරහිත සිත් නැති හේින් අසංසය නම් වූ හැමට යහපත සදනාහින් කුල නම් වූ ලෝ සතුන් දමනය කරනාහින් වේනයික නම් වූ දහමේ මැනවින් ඉක්මවන උතුම් රථාචාර්යයන් හේන් සාරථීවර නම් වූ උදාර ගුණ ඇති හේන් අනුත්තර නම් වූ පිරිසිදු දහම් ඇති හේන් රුචිර ධම්ම නම් වූ නිසක ගුණ ඇති හේන් නිකංඛ නම් වූ නුවණින් ලොව එළිය කරනාහේන් පභාසකර නම් වූ මානය සිඳලෝහෙයින් මානච්චිද නම් වූ මහාවීර ගුණ ඇතිහෙයින් වීර නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාවෙමි මම් අසම ගුණ ඇතිහෙයින් නිසභ නම් වූ පමණ කළ නොහැකි ගුණ ඇතිහෙයින් අපමෙය නම් වූ ගැඹුරු නුවණැති හේින් ගම්භීර නම් වූ මුනි දහමට පැමිණි හේින් මෝනපත්ත නම් වූ බියරහිත ගුණ ඇති හේින් ඛේමංකර නම් වූ ලොවෙහි උතුම් දෙවියන් බඳු හේින් දේව නම් වූ ධර්මයෙහි පිහිටා සිටි හේින් ධම්මට නම් වූ සංවර සිත් ඇති හේින් සංගුතත් නම් වූ කෙලෙස් ගැට ඉක්මවා ගිය හේින් සංඝාතික නම් වූ දුකින් නිදහස් වූ හේින් මුත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාවෙමි මම් මහහස්ති රාජයෙක් වැනි හේින් නාග නම් වූ හේත වනයේ වසනා හේින් පන්ත සේන නම් කෙලස් බැඳීම් ගෙවා දෙමු හේින් කීන සංයෝජන නම් කෙලෙසුන් ගෙන් නිදහස්සු හේින් මුත නම් නුවණින් යුතු කතා බහ ඇති හේින් පටිමන්තක නම් කෙලෙසෝදාහල හේින් ධෝන නම් මාන ධජ බිමහෙලු හේන් පන්නද්ධජ නම් වීතරාගී හේන් වීතරාග නම් දමනය වූහෙයින් දමිත නම් කෙලෙස් සිටිවිලි නැතිහෙයින් නිප්පපංච නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාවෙමි මම් සත්බුදුවරුන් අතරේ සත්වැනි මහා ඍෂියෝහෙයින් ඉසි සත්තම නම් කුහක ගති නැතිහෙයින් අකුහ නම් ත්‍රිවිද්‍යාව ලදහින් තේවිජ්ජ නම් ශ්‍රේෂ්ඨත්වයට පත්තුහින් බ්‍රහ්මපත්ත නම් කෙලෙසෝදාහලහින් නහතක නම් දහම් පද මෙනවින් දේශනාහින් පදක නම් සහල්ලු සිතකය ඇතිහින් පස්සද්ද නම් දුටු දහම් ඇතිහෙන් විදිත වේද නම් හැමට පළමුව ධර්ම දානය දුන්හෙන් පුරින්දද නම් සියලු ගුණයට දක්ෂ වූහෙන් සක්ක නම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාවෙමි මම් ආර්ය ගුණ ඇතිහෙයින් අරිය නම් වඩන ලද සිත් නැතිහෙයින් භාවිතත් නම් උතුම් ගුණයට සපැමිණිහෙයින් පත්තිපත් නම් දහම මෙනවින් තෝරා දෙනහෙයින් ව්‍යාකරණ නම් වූ මනසිහිනුවන ඇති සතිමානම් වූ නුවනින් ලොව දකිනාහේ විපස්සීනම් වූ රහත් ගුණයෙන් යුතුහේ අනභිනත නම් වූ සියලුනු ගුණ බැහැර වූහේ අනපනත නම් වූ තෘෂ්ණා නැතිහේ අනේජ නම් වූ වසඟ කළ සිත් නැතිහේ වසීපත් නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම් යහපත් මග වැඩිහේ සම්මග්ගත නම් වූ ධ්‍යාන වඩනාහේ ජායි නම් වූ කෙලෙස් හා එක් නොවු සිත් ඇතිහේ අනනුගතන්තර නම් වූ පාරිසුද්ධ සිතතිහේ සුද්ධ නම් වූ නිකලෙස් ගුණයෙන් යුතුහේ අසිත නම් වූ නැති නොවන ගුණයෙන් යුතුහේ අපහින නම් වූ හුදකලාවේ ඇලුනු සිතතිහේ පවිවිත නම් වූ ලොවෙහි මුදුනට පත්තුහේ අග්ගපත්ත නම් වූ සසරින් එතෙරට වැඩිහෙන් තින්න නම් වූ අනුන් එතෙර කරවනහෙන් සාරයන්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම් ශාන්ත විහරණ ඇතිහින් සන්ත නම් වූ ගම්භීර ප්‍රඥා ඇතිහින් භූරි පඤ්ඤ නම් වූ මහා ප්‍රඥා ඇතිහින් මහා පඤ්ඤ නම් වූ ලෝභය දුරු වී ඇතිහින් වීත ලෝභ නම් වූ සත්‍යයට පැමිණෙහින් තථාගත නම් වූ සොඳුරු ගමනක් වැඩිහෙන් සුගත නම් වූ එවැනි වෙන කෙනෙකු නැතිහෙන් අපටි පුද්ගල නම් වූ සමාන කෙනෙක් නැතිහෙන් අසම නම් වූ විශාරද ඥාන ඇති හේන් විශාරද නම් වූ සියුම් නුවණ ඇති හේන් නිපුන නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විමිමම් තණ්හාව සිඳලු හේන් තණ්හච්චිද නම් වූ අවබෝධයට පැමිණි හේන් බුද්ධ නම් වූ කෙලෙස් දුම් බැහැර කළ හේන් වීත ධූම නම් වූ කෙලෙස් හා නොතැවරි සිටිනා හේන් අනුපලිත නම් වූ පුද පූජාවනට සුදුසු හේන් ආහුනේය නම් වූ ශ්‍රේෂ්ඨ උතුමෙකු හේන් යක්ඛ නම් වූ උතුම් පුද්ගලයෙකු හේන් උත්තම පුද්ගල නම් වූ අසාමාන්‍ය ගුණ ඇති හේන් අතුල නම් වූ මහා ගුණ ඇති හේන් මහා නම් වූ මහා යසසට පත්තු හේන් යසග්ග පත්ත නම් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා විමිමම් සාදු සාදු. ඉතින් උපාලි ගෘහපති වැඳගෙන ඔන්න ඔය නම් සීය කිව්වා. බුදුරජාණන් වහන්සේ පැත්තට වැඳරිලා නිගණ්ඨනාත පුත්‍ර උඩ ගිහින් බිම වැටුණා. නිගණ්ඨනාත පුත්‍ර අහනව ඇස් ලුකු කරගෙන හක්ක පළල් කරගෙන අහනවා. මොකක්ද අහන්නේ? එම්බා ගෘහපතිය. තොප, ඔය ශ්‍රමණ ගෞතමයන්ගේ ඔය කියපු ගුණ කවුදද කවුකොල්ලි මෙච්චර ඉක්මන්ට? එතකොට කියනවා, ස්වාමීනි, ඒක මේ වගේ දෙයක්. දක්ෂ මල්කාරයෙක් ඉන්නවා. මේ මල්කාරයාට ලස්සනට මල් මාල ගොතන්න පුළුවන්. එයාට ලස්සන මල් ගොඩක් හම්බ වෙනවා. එයා ඒ ලස්සන මල් ගොඩ එකතු කරගෙන ලස්සනට මල් ලමුනනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අනේක වර්ණනා ගුණේ යුක්තයි. අනේක සිය ගණන් වර්ණනා ගුණේ යුක්තයි. ඒ වර්ණනා ගුණේ ගැන කවුද, බුද්ධිමත් කවුද වර්ණනා නොකරයිනේ කියනකටම ඉවස ගන්න බැරුව ගියා. එක පාට කටින් ඉල්ලී වමන ගියා. ඊට පස්සේ ඒකෙම ලෙඩ වෙලා තමයි යා අරගෙන ගියේ. ඒකෙම යන්නේ නැති වුණා. දැන් බලන්න පින්වත්නි, මේ ශ්‍රාවකයෙකුගේ අභිමානය. ශ්‍රාවකයෙකුගේ ජීවිතයේ තියෙන නෝන්ජල්කමක් කියලා හිතන් දෙපා. දැන් මෙතන බලන්න අනික මෙයා මේ පුතජන කෙනෙක්ද? සෝවාන් වෙච්ච මාර්ගඵලලාභී ශ්‍රාවකෙක්. අර නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධාන කලින්දි ප්‍රධාන ශ්‍රාවකයා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්ම පැමිණි ඔව් මාර්ගඵලලාභී ශ්‍රාවකයා. බලන්න මේ ශ්‍රද්ධාව. මේ සෝතාපත්ති යංගනේ. බලන්න මේ පැහැදිලි. මේ පැහැදිලිම දෙන අපේ බෞද්ධ ධර්මයේ දැන් බුදුදහම කතා කරන්න ගියාම ඔය ඔහොම කිව්වට ඕක ඔහොමද මේ මේකෙ මහා සැකයෙන් ධර්මයේ කෙරේ අමනාපෙන් මේ අපින්ම මේ තුන්ඩු කැලේ වලින් ප්‍රශ්න අහන කොච්චර ඉන්නවද? එතකොට බලන්න අපි ධර්මයේ ගව් ගානක් විසි වෙලා ඉන්නේ පස්සට. මේකට තමයි මම කියන්නේ ඉස්සෙල්ලා අපිට ඇති වෙන මොන මොකද්ද? පැහැදීම. පැහැදීම. ඒ පැහැදීම තිබුණොත් යා බුදුරජාණන් වහන්සේකදී පහදිනවා. ධර්මයේ කෙරෙහි පහදිනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි පහදිනවා. ඒක කාගෙන්ද ලැබුණේ කියලා කල්යාණ මිත්‍රයා කෙරෙහි පහදිනවා. හැබැයි බුද්ධිමත් එක්කන. ඒ පැහැදුනාට පස්සේ යාගේ ආත්ම දෘෂ්ටිය නෙමේ ඉස්සරහට ගන්න. යාගේ ප්‍රතිරූපෙ නෙමේ ඉස්සරහට ගන්න. පැහැදීම ඉස්සරහට ගන්න. ආන්ගේ පැහැදීම ඇතිකර ගැනීමේ වාසනාව හැම දිනාටම උදා වේවා. සාදු සාදු සාදු.